สาธุสาธุสาธุสังสารสารโรเวนินิเตนิสังสันนิทัสสาธัมสุจิตสารดิสังสันเดรธัมสัน สังฆะมกขะตัง ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්මතපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝ දකනම් ඒතං බුද්ධාන සාසනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයයි සැබෑවත් වාසනාවන්ත පින්වත්නි ශ්‍රී ලංකාවේදී දරුණු කලාවේදී මාතර දිස්ත්‍රික්කයේ කුරුකාව සමරේද මුලින්දාරාම විහාරස්ථානයේ සිදු කෙරෙන මේ ධර්ම දේශනාවට සහභාගී වෙන ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් කොට සලකනවා. ඒකට හේතු කීපයක් තිබෙනවා. ප්‍රධානම හේතුව තමයි මා කුඩා කාලයේදී පළමුවෙන්ම ආපු පන්සල තමයි මේ පන්සල. මම මුලින්ම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ගාථාවක් ඇහුවේ මේ පන්සලේදී. මුලින්ම මම ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කේ මේ පන්සලේදී. මුලින්ම මගේ කකුල් දෙකේ පන්සලක වැලි වැරුණේ මේ පන්සලේදී. ඒ නිසා මට මේ පන්සලම බලපෑවා. මම ලෝකෙ හුඟක් රටවලට ගියා. අධ්‍යාපනයේ වර්තමාන දෙකට ගියා. මට මුලින්ම මුණගැහෙන එක මගේ පන්සල, මගේ ආමුදුරුවෝ මට අදක් වටිනවා. මට නිතර මතක් වෙනවා. ඒ වගේම මගේ ගම්පිය සිටින් මම කුඩා කාලේ පටන් දැකපු බොහෝ දෙනෙක් අද බියපත් වුණත් මට මේ මුහුණ අතර දකින්නට පුළුවන්. ඒ නිසා ඒ ගැන මම හුඟක් සතුටු වෙනවා. ඉතින් එවැනි පින්දීමක් ඉඳගෙන මට බණක් කියන්න ලැබීම ගැන පින්තුනේ අපේ සංසර එන ගමනේදී අපට සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ අවස්ථාව තමයි අපේ ජීවිතවල අපි ළඟට තියෙන ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාව. ඒ සම්බුද්ධ ශාසනයක් ලැබුණා විතරක් නෙවෙයි සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවකදී සුගතිගාමී ආත්ම භාවයක් අපි ලැබුවා. උපතින්ම ශ්‍රද්ධාවන්ත අමලක අතලගේ දරුවන් වෙලා ඉපදෙන්නට අපට භාග්‍ය ලැබුණා. උපතින්ම සම්මාදිටියකට යොමු වෙච්ච පෞල් පරිසරයක ඒ වගේමයි බණදා මහන් පුරවන් හොඳ වටා පිටාවක අපි ඉපදලා ඉන්නවා. ඒක වෙන තුනේ සරල දෙයක් නෙවෙයි. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. හරි උදාහරණයක් හැටියට කිව්වොත් මහා සාගරයේ දාපු ලී කෑන් දෙකක්. එක ලී කෑන්ලක් අරගෙන දෙකට කඩලා ඒ දෙක මහා සාගරයේ දැම්මදින් ඒ කැඩිච්ච කැණිම නැවත එකතු වෙයි කියලා අපිට පුළුවන් ද හිතන්න. ඒ විතරක් නෙවෙයි ඒ කැඩිච්ච තැන තින සිඳුරින් අවුරුදු 100කට වරක් උඩට එන එක ඇසක් පමණක් පෙනෙන කැස් බෑගෙක ඒ සිතුවෙන් මහස දකි කියලා අපට හිතන්න පුළුවන්ද? මේක හිතන්න බැරි මාර්ගය. තේනතුනේ සම්බුද්ධ ශාසනය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්ම ලෝකයේ පවතින සමයක ඒ දහමහනට පුළුවන් වටා පිටාව ඉපදෙන හැදීම අර කනට ස්පේවා විවේ සිදුරින් අහස දැකීමට වඩා ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේ ධ්‍යානස්ථාන ලබා ගත්තු කෙනෙක් පිණිසනි ජීවිතයන්ගේ කටයුතු කරන අතරේදී බුදු නම් සංඝයාගේ තෙරුවන වෙත ශ්‍රද්ධා උපදවාගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම තමගේ ජීවිතයේ ප්‍රමුඛතම කාර්යභාරයක් කරගන්න. ඇයි මේකට හේතුව? ඒකට හේතුව තමයි එතනකන් දන්නවා මේ ජීවිතයේ කරන කටයුතු අතරින් වඩාත්ම ඉක්මනින් සාර්ථකව දෙකනම් වේදනිය වශයෙන් ආනිසංස ලැබෙන්නට හේතු වන ප්‍රධානම දේ තමයි ධර්මයෙන් හැසිරීම කියලා කියන්නේ. අනිත් කටයුතු වලින් ප්‍රතිඵල ලබන්නට අපිට අවුරුදු ගණන් බලාගෙන ඉන්නවා. ඉන්නවා. වැඩි දෙයක් තියා මාසිකව රැකියාව කරන කෙනෙක් මාස අන්තිම වෙනකම් බලාගෙන ඉන්නවා වැඩිපත් ලබන්නට. දිනපතා වැඩිපත් ලබන කෙනෙක් වුණා උදෑසන පටන් හවස වෙනකම් වැඩ කරලා පස්සේ තමයි වැඩ ලැබෙන්නේ. නමුත් ඉන්නතුනේ සංගතමයේ තියෙන සංවිතිකෝ අකාලිකෝ කියන මේ ගුණ දෙකේ තියෙන ලක්ෂණය තමයි. මේක මේ ජීවිත කාලය තුළදීම ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දෙයක් තමයි ධර්මයේ හැසිරීම කියන කාරණය. යම්කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රාස්ත්‍රයේ සර්වඥ ශ්‍රවණය කරන අවස්ථාව ලැබුණාම ඒ ලැබෙන ලැබෙන දැනට ජීවිතයේ ලොකු පරිවර්තනයක් ඇති කරගන්නවා. නිවැරදිව හිතනවා. මොකද වෙනස? වෙනස තමයි එතන තා එන්නේ නම සිටේ තියෙන ලෝභ දේශමෝ අඩු කරගෙන එකින් එක හිත පිරිසිදු කරගන්නවා. හිත පිරිසිදු වෙච්ච පමණට අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ මානසික සතුට වැඩි වෙන පමණට කායික නිරෝගී භාවය ලැබෙනවා. මේ මානසික දියුණුවත් කාර්ය නිරෝගී කාර්යයන් දෙකම නිසා අපට මේ ජීවිත කාලයේදී එන්නට තියෙන අපලෝකන්තර වෙනසකින් අපට වෙන්නේ අපට ඒක උපකාරය වෙනවා. අන්න ඒකෙන් අමනාන සංස් විදියට දීප්තන වේදනිය වශයෙන් අපට නිරෝගී සම්පත්තිය, දිගාසී සම්පත්තිය සහ විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍රාශ්‍රය තුළින් සද්ධර්ම ශ්‍රවණය කරන්නට තාවකාලික අවස්ථාවක් වෙනවා. මේ තමයි මේ සදහම් මගේ සදහම් පියවරෙහි එකින් එක අපර ඉදිරියට යන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහරාදී කියන සූත්‍රයේට අංගුතනිකායේ පහරාදී කියන සූත්‍රයේ සඳහන් වෙනවා. මහා සාගරයේ එකින් එක ගැඹුරට යන්නේ. ඒක එකපාර ගැඹුර වෙන දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මයන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඕනෑම කෙනෙකුට තමන්ගේ බුද්ධිමත්කම අනුව තමන්ගේ උත්සාහය වීර්යය පමණද බුද්ධියේ පමණද කිසියම් දුරක් මේ සරණ මඟ පිළිවෙල තබන්නට මේ සතුට දැනගන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ සදහම් මගේ පින්නතුනේ ප්‍රධානතම කඩිනමක් තමයි. ධර්ම ශ්‍රවණය සඳහා තමන්ට හිත යෙදීම සහ සද්ධර්ම ශ්‍රවණය කරන්නට තමන්ට කාලය විවේක ලැබීම. සමහර ඇතට වනහන ලොකු වුණාවක් තියෙනවා. නමුත් ඒ සඳහා කාලය වැය කරන තරම් විවේකයක් කියලා ගන්න බැහැ. සමහර ඇතට විවේකයක් තියෙනවා. විවේකයේ තිබුණට දහම් අහන්නට උවමනාවක් නැහැ. මෙන්න මේ උවමනාව විවේකය කියන දෙක මේකට එකතු වෙච්ච තැනදී තමන් බුද්ධිමත් නම් තමන්ට මේ දහම් මාගේ වා දුරට ප්‍රයෝජන ගන්නට පුළුවන්. අන්නේ දහම් මාග ටිකෙන් ටික ඉදිරියට යන ක්‍රමය තමයි අද අප සඳහන් කරන්නේ. ඉතින් මම බණ කියන කලින් මේ කුඩන් දුවකගේ මම ඇහුවා අද බණ කොයි වගේ මාතෘකාවකින් බණ කියන්නේ කියලා. හේතුව කිව්වා සරල බණක් කියන්න කියලා. මම කිව්වා හොඳයි සරල බණක් කියන්න. හැබැයි සරලව පටන් අරගෙන ඒක ගැඹුරට යනවා කියලා. හේතු වෙන කැමති වුණා. ඒ නිසා මම විතරම සරල කාරණේ ඉඳන් තෙමෙන් ටික ගැඹුරට යන විදිහට මේ ධර්මයේ විස්තර කරන්න මා බලාපොරොත්තු වෙනවා. තෙන්නතුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් එක දහනාවක් තුළ කැටි කරන්න පුළුවන්. සබ පාපං සංකරණං කුසල චෝක සම්මදා සකිත්ත පරියෝ දහනං ඒතම් බුද්ධාන සාතරං. මේකට මම හිතන්නේ ඔබ හැම දෙනෙකුටම වාගේ පාඩම්. වැඩි වෙටි බොහෝ දෙනෙකුට මේක පාඩම්. ඒ පාඩම් වෙන හේතුව ඇයි මේ ගාථාව පාඩම් වෙන හේතුව මතකද මොකද කියලා? මොකද හේතුව? අපි ඉස්සර ගුවන් විදුලිය අහනකොට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විතරක් ඇහුනේ නේද? ඒ අහනකොට පැය 27ක්ම තිබුණේ නැහැ. පැය 9 මාසෙට 10 විතර ඒක අවසන් වුණා. විකාශය අවසන් වුණා. ඒක අවසන් වෙන්නේ කොහොමද? ඒක අවසන් වෙන්නේ අපේ රැකියාවේ ගායකයේ මේ සබ පාපස් ගාථාවම ඉතාම සරල හඳින් සංජනනා කරනවා. අන්න ඒ නිසා බොහෝ දෙනෙකුට මේක කඩපාඩම්. නමුත් විනතුනේ මේ ගාථාව තමයි සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වසර 45 තිස්සේ දේශනා කරපු 84,000 ධර්මස්කන්ධය මේ පද හතර තුළ කැටි කරන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් කැමති බුදුදහම දන්නේ කෙනෙක් මොකද බුදුදහම කියලා මෙන්න මේ ගාථාව තමයි දෙන්න පුළුවන් උත්තරය. බුදුහාමුදුරේ දේශනා කරනවා සම්බපාත සතරණං පවතරණගේ පහ කුසල සුප සම්බදා දානාදී කුසල දහම් කරන්නට සයිතිත්ත කාරියෝ දකනං තමගේ හිත පිරිසිදු කරගන්නට ඒකම් බුද්ධාන සාසනම්. එහෙනම් මේක තමයි පින්තුනේ සම්බුද්ධ සාසනය කියලා කියන්නේ. අපි බලමු දෙකෙන් තියෙන මේක ගැඹුරට යන කොහොමද කියලා. සම්බපාත සතරණං කියන එක මොනම කාරණිය. ඇයි බුදුහාමුදුරව පව කරන්නේ පාදලා ප්‍රදේශනා කළේ? මොනද පව කියලා කියන්නේ? පව කියන්නේ තමගේ හිත පිරිසිදු කරන දේවල්. තමන්ට අනිත් අයටත් අයහපතම දේවල්. මේ පෞද්ගලික ඔක්කොම අපිට ප්‍රධාන වශයෙන් පංචශීලය තුළ පස්පව තුළ කැටි කරන්න පුළුවන්. සතු මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, රහමෙල පානය කිරීම. මෙන්න මේ වැරදි පහෙන් අපි වෙන් වෙනවා නම් අන්න ඒකට කියනවා පාපයන්ගෙන් දුර වීම කියලා. එනතුනේ මේ පහේම දුර වෙන්න එකපාර අමාරු වෙන්න පුළුවන්. නමුත් අඩුම ගානේ කෙනෙකුට බොරු කීමෙන් වැළකෙන්න පුළුවන් නම්, කාමයේ වරදා හැසිරීමෙන් වැළකෙන්න පුළුවන් නම්, සොරකම් කිරීමෙන් වැළකෙන්න පුළුවන් නම්, අඩුම වශයෙන් මේ තුනෙන් අත්යෙන් වෙන්න පුළුවන් නම්, මොනවද තුන? සොරකම් කිරීමෙන් වැළකෙනවා, බොරු කීමෙන් වැළකෙනවා, කාමයේ වරදා හැසිරීමෙන් වැළකෙනවා. මෙන්න මේ තුනෙන් යම් කෙනෙක් සතරාම ජීවිතයේ වැළකීනවා නම් ඒ තැනත්තා ගැන ඔබට ඇති වෙන්නේ කොයි වගේ හැඟීමක්ද? ඔබ ඇසුරු කරන ඥාතිවරයෙක් හෝ ඔබගේ හිත මිතුරෙක් සොරකම් කරන්නේ නැහැ කියලා ඔබට 100%ක්ම විශ්වාස කරනවා. ඒක නැත්තා බොරු කියන්නේ නැහැ කියලා ඔබට විශ්වාස කරනවා. ඒක නැත්තා කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා ඔබට විශ්වාස කරනවා. ඒ තැනත්තාගෙන ඔබට පුදුම විදියේ ගෞරවය, විශ්වාසය සහ ආදරයක් ඇති වෙනවා. බලන්න පින්තුනි මේ තුනෙන් කෙනෙක් වෙන වෙනම නම් ඒ තැනත්තාගෙන ඇතිවෙන ගෞරවය සහ විශ්වාසය නිසා ඒ තැනත්තාට ඕනෑම මුදලක් ඕන වෙලාවක දෙන්න පුළුවන්. ඒ තැනත්තාට අපේ ඉඳලා යතුරු ටික බාර දීලා ඕන වෙලාවක යන්න පුළුවන් අයක්. ඒ තැනත්තාට අපේ ගෙදර ඉන්න දරුවෝ ටික, නෝන මහත්තයා, ස්වාමි පුරුෂයා බාර දීලා අපට ඕන වෙලාවක යන්න පුළුවන්. අපට කිසිම බයක් ඒ තැනත්තාට නැහැ. පින්නතුනි මේ ගුණධාම ටිකම ඔබත් රකින්නවා නම් ඔබ ගැන අනිත් අය කොයිතරම් විදිහේ ගෞරවයක් ඇති කරගන්නවද? බුදුහාමුදුරනේ ඒකයි පස්පණයෙන් වෙන්නට කියලා කිව්වේ. යම් කෙනෙක් මේ ප්‍රාණඝාතයෙන් පස්පව් කරනවා නම් එතනත් තම සමාජයේ බය සහ වෛරය වපුරවන කෙනෙක් වෙනවා. යම් කෙනෙක් මේ ප්‍රාණඝාතාදී වැඩ කරනවා නම් ඒ තැනැත්තාගේ සමාජයේ බය ඇති වෙනවා, වෛරය ඇති වෙනවා. යම් කෙනෙක් සමාජයේ බය වෛරය නොදී අභේදානය දෙන කැමැති නම් නිර්භයතාවය දෙන කැමැති නම් අන්න ඒ තැනැත්තා විසින් බුදුහාමුදුරෝ පංච බය වේරව සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මේ පහෙන් වෙන්නේ නැහැ කියලා. අද ලෝකෙටම පිළිතුරු මේක අවශ්‍ය වෙලා තියෙනවා. අපි මේක කනකට ඉස්සර හිතුවේ ලෝකෙට තියෙන ප්‍රශ්නය ආහාර නැතිවීම කියලා. අපි හිතන් හිටියේ වතුර නැතිවීම ලෝකෙට ප්‍රශ්නය කියලා. අපි හිතන් හිටියේ නියම් සමයක් නැත්නම් වසංගත කැටවීම නැත්නම් වියක් තුරක් නැතිවීම රැකියාවක් නැතිවීම ලෝකෙට තියෙන ප්‍රශ්නය කියලා. අද පිළිතුරු මේකට ප්‍රශ්නය. අද ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? අද ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමන්ගේ ජීවිතය සතුරේ යටින් කොයි වෙලේ අහිමි වේද කියන ප්‍රශ්නය. බය. මේක ඉතින්නේ පාර ශ්‍රී ලංකාවේ කඩුවා පිටියේ මේ ගමුවට තියෙන ප්‍රශ්නයක් විදිහේ කියලා. මේක පිළිතුරු සිරියාවටත් තියෙනවා. මේක ඇෆ්ගනිස්තානයටත් තියෙනවා. මේක ඊශ්‍රායලයටත් තියෙනවා. මේක පිනතුනේ එංගලන්තයකට තියෙනවා. මේක ප්‍රංශයකට තියෙනවා. මේ ප්‍රශ්නේ ඇමරිකාවටත් තියෙනවා. අද ලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මරණය පෙරදිනේ මරණ සැකයෙන් ගියෙන් ලෝකයේ ජීවත් වෙන පරිසරයකයි අද අපි ජීවත් වෙන්නේ. අන්න එවැනි ලෝකයකට අපට නිර්භයතාවයේ අභේදානයේ පිළිබඳව දෙන්න තියෙන උසස්ම සහතිකය තමයි පංචශීල රැකීම. මේක තමයි අපි කියන්නේ. පංචශීල රැකීම සමගම අපි ලෝකේ අභේදානයේ දෙන කුද්දෙන් වටපත් වෙනවා. ඒක තරක් නෙවෙයි. පසුගිය කාලේ මේ මාස කීපයක කලින් රුසියාවේදී එක්තරා සම්මන්ත්‍රණයක් තිබුණා. මේ සම්මන්ත්‍රණය මේකට ඉදිරිපත් කරලා උත්සාහ කළේ HIV වෛරසය. මේ මන්දනම් ඒක කියලා කියන්නේ ඒස් වලින් බේරෙන්නට ලෝකයේ මොකද කරන්න ඕනේ කියලා. රුසියාවේ ගිය ගන්නේ සස්ලා අධ්‍යාපන ලබන ශිෂ්‍යයන් දහස් ගණනක් එකතු වෙච්ච සම්මන්ත්‍රණයකදී ඒ අය පරීක්ෂණ කටයුතු ඉදිරිපත් කළා. ඒ අය මේ සඳහා ලෝකයට ඉදිරිපත් කරන කාරණේ මොකද කියලා. මෙන්න මේ ඉදිරිපත් කරපු කාරණා අතරින් දෙන්න තුනේ ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙක් ඉදිරිපත් කරපු රිසර්ච් පේපරයේ පරේෂණ පත්‍රිකාව ලෝකයේ පළමුවෙන් ගිය. ඒක කොහොමද කියන්නේ? ඔහු HIV වෛරසය නැත්නම් AIDS දුරු කරන ලෝකයේ දුරු කිරීම සඳහා ඔහු ඉදිරිපත් කරපු කාරණේ මොකද්ද? පිළිතුර මොකද්ද? කියන්නේ මොකද්ද? මේ තැනැත්තා ඉදිරිපත් කළේ පංචශීලයේ තියෙන කාමයේ සුමෙච්ඡාචාර කියන කාරණය. කාමයේ වර්ධනය හැසිරීමෙන් වෙන්වීම කියන කාරණය. මේ ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයා උවිදු විජේවීර කියන මේ ශිෂ්‍යයා ඉදිරිපත් කරපු මේ රිසර්ච් පේපරය පරීක්ෂණ පත්‍රිකාවල අනිත් ලෝකයේ සියලුම රටවල ඉදිරිපත් කරපු ඒ වතරින් ඉදිරියට ආවා. මේ මොකද කියන්නේ? බුදුදහමට අනුව පංචශීල රැකීම කියන එක කියන්නේ අපේ ඇතැම් විට උපතින් අපි ඉඳලම මොල් කාලේ ඉඳලම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි නැත්නම් ආනාපානසතිපාතා විනාදානං මේ වගේ කාරණා කියනකොට අපිට ඇතැම් විට මේ වගේ ඉච්චර වටිනාකමක් නැහැ නේද? බලන්න පිළිතුරු ලෝකේ අවමගහලෙද්දී අපේ බෞද්ධ සංකල්ප ලෝකේ කොච්චර ඉදිරියට යනවද? ඒ වෛරසය රෝගයෙන් තුරන් කිරීමට රෝගයෙන් හැදුනට පස්සේ පිළියම්නේ බුදුදහමෙන් කියන්නේ. එහෙනම් මොකද? රෝගය කලින්ම නිරාකරණය කරන්නට, නිවාරණය කරන්නට බුදුදහමෙන් මේ විපාක කරන විසඳුම. මේ තරම් සරල කාරණයක් කියලා කිව්වේ වෙනසුනේ. ඒ නිසායි බුදුහාමුදුර අපට ඊටාම කරුණාවෙන් පරලෝ දුබිඳාමිත්‍යයෙන් මේරෙන තරක් නෙවෙයි. සමාජයේ දියදීමෙන් දුරු වීමට විතරක් නෙවෙයි තමන්ගේ කායික සෞඛ්‍ය නිරෝගීතාවය සඳහා මේ කරුණු කොයිතරම් වටිනවාද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. එනිසා යම් කෙනෙක් මෙන්න මේ අකුසලයෙන් වැඩ කියලා සිටිනවා නම් එතන කාට සෞඛ්‍ය මේ වශයෙන් තමන්ගේ සුවතාවය ගැන ලොකු සහතිකයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක ලොකු සැනසීමක් අපට පිනතුනේ බුදුහාමුදුර අප කෙරේ කොයිතරම් කරුණාවකින් මෛත්‍රියකින්ද මේ කරුණ අපට දේශනා කළේ. මේ අකුසලයෙන් වැඩ කියලා විතරක් නෙවෙයි බුදුහාමුදුර ඊට පස්සේ අපට දේශනා කරනවා කුසලස්ස උපසම්පදා කියලා. කුසල කරන්න දාන ආදී ලෞකික කුසල කරන්න. එහෙම දේශනා කළේ. මේක තමයි පින්වත්නි බුදුදහමෙන් තමයි ඉදිරියට යනකොට අපට දේශනා කරන කාරණේ. ධර්ම ශ්‍රවණය කරන්න අපට ලෝකේ ගැන අවබෝධයක් වෙනවා. මොකද අවබෝධය? ඒ අවබෝධය තමයි කර්මය පිළිබඳව තියෙන විශ්වාසය. තමන්ගේ සිත මුල්ලා කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් තමන්ගේ සිතේ ස්වභාවය අනුව තමන්ට සැප දුක් විඳින්නට වෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය සමගම පිනතුනේ ඒ තැනැත්තා මොකද කරන්නේ? සැකිතාන් දුරට අකුසල නිවිදලා කුසල් දහම් කරනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයන් ත්‍යාග කරනවා. සැකිතාන් දුරට හිත පිරිසිදුව ත්‍යාගන උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේ ප්‍රතිඵල විදියට පේන තුනේ අපට සුවිශේෂී වාසි ටිකක් අපේ ජීවිතයට ලැබෙනවා. අන්න ඒ කර්ම තමයි ආශිර්වාද කරන විදියට නැත්නම් මංගල කරන විදියට මංගල සූත්‍රයේදී බුදුහාමුදුර අපට විස්තර කළේ. තේරුම් බොහෝ දෙනේ මංගල සූත්‍රය අහලා තියෙනවානේ. මාතා පිතෝ පට්ඨානං පුත දාරක සංඝෝ දානංච ධම්මචර්යාච ඥානකානං සංඝෝ කාලේන ධම්ම සවරං කාලේන ධම්ම සාකච්ඡා කතඤ්ඤතා කතවේවි. මෙන්න මේ වගේ කරුණෝ තමන්ගේ ජීවිතයේ දිනපතා සිදුවන ප්‍රමාණය වැඩි වෙනවා. ඔබ දන්නවා මංගල සූත්‍රයේ මංගල කරුණු 38ක් තියෙනවා. තමන් සාර්ථකව මානසිකව දිනුවෙන් ඉදිරියට යනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් එක විනෝදයක් තමයි. මෙන්න මේ මංගල සූත්‍රයේ කරුණෝ දිනකට වැඩිපුර තමන්ගේ තුලින් සිද වෙනවා. මාතෘ සූත්‍රයෙන් කරමු මේ කරුණ සිදුවීම සමග වෙන තුරේ තමන්ගේ දේහයේ ලොකු තෘප්තියක් ලැබෙනවා. එදිනෙදා තමන් කරන හොඳ දේවල් ගන්න සංස්ත තමන්ට මේ ජීවිත කාලය තුළදීම දැක ගන්නට පුළුවන්. අපිට පින තුනක් තියෙන ප්‍රධානම අඩුව තමයි ධර්මයේ හැසිරෙනකොට ඒ හැසිරීමෙන් තමන්ට ලැබෙන වාසිය ප්‍රතිඵලය ගැන අපිට විශ්වාසයක් නැති. ඔබ දන්නව ඔබ රැකියාව කරනකොට කොයිතරම් මහන්සි වෙලා ඉඳ කරනවද? කොච්චර වැස්ස අවුල සීතල තිබුණත් උදෑසනම අවදි වෙලා රැකියාවට යනව නේද? ඇයි ඔබ එහෙම රැකියාවට යන්නේ? ඔබ දන්නව මාසෙ අතරේ වැඩවහම වෙනවා කියලා නේද? ඒකනේ මම කියන්නේ. නැත්නම් දවස් අන්තිමට වැඩමක් ලැබෙන්න ඔබට විශ්වාසයක් තියෙනවා. හැබැයි බැරි වෙනවත් ඔබ දැනගත්තොත් රැකියාවෙන් පරි ලැබෙන්නේ නැහැ කියලා. ඔය උදේට තියෙන උනන්දුව තියෙනවද? ඔය උනන්දුව නැති වෙනවා කියන්නේ. අන්නේ වගේම තමයි ඔබ ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ හැසිරීමේ ආනිසංස ඔබ දන්නව නම් ඔබ මේන වඩා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. දැන් මම සාමාන්‍ය මහත්මයෙක් කෙනෙක් විදිහට මට අද තියෙන ධර්මඥානය මට අවුරුදු 10 12 15 වෙනි තිබුණා නම් මම හැමදාම ඉස්කෝලේ යන කලින් පන්සලට ගියා. හැමදාම පන්සලට ගිහලා පන්සලත් අතු බලලා මම ඉස්කෝලේට. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලේ යන හැම ගුරුවරයෙකුටම මම දන දන ගමන් දෙනවා. ඒ විතරක් නෙවෙයි හවසටත් ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා පන්සල අතු බලනවා. ගිහිගෙන ඉඳන් මම එහෙම කරනවා. ඇයි එහෙම කරන්නේ? මන් දකිනවා මේ කරන දේවල් නම් සංසද. අද තරම් මට අවබෝධයක් තිබුණා නම් මගේ ජීවිතේ මීට වඩා පරිවර්තනයක් වෙන්න තිබුණා. ඒ නිසා පිළිතුරු ඔබට දිනපතාම ලැබුණා අඳුම වශයෙන් සතියට සැරයක් පස් කොහොම හරි පන්සලට එන්න. අතුපසුදා දරුවෝ දෙක බෝධි පූජාවක් තියලා පරමලස්තර ලක්ෂණ පරිසරයක් ඇති කරගන්න ඔබට ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. දිනපතාම ඔබ පිරිසුදු සිතින් බුදුරජාණන් වහන්සේට තැන්කෝපයක් පූජා කරලා මනක් පූජා කරලා ඒක දරුවන්ට අතගහලා පැන් නීතුරුවක් ගිලම්පස ටිකක් තමන් උදේට හදන කෑම දෙකෙන් බුදුහාමරට බුද්ධ පූජාව ටිකක් පූජා කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජීවිතයට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. මෙන්න මෙතනින් පටන් ගන්න මේ කාරණා පින්නතුනේ විශේෂයෙන්ම තමන්ගේ නිවසේදී තමන්ගේ දරුවන් ලවා වැඩේ කියන්න වන්දනා කරවන්න. හොඳට දැනගත ලවන්න. ඇයි මම කරන්න ඕන? ඔබට කිය ඔබට ගෞරවයෙන් තමයි කියන්නේ. එහෙම නෙමෙයි කියන්නේ. දරුවට වැස්සට මාන්දරේ නම් ඒ දරුවට නිරෝගී සුව කැමති නම් දීර්ඝ ආයුෂ වෙනින කැමති නම් දරුවන්ට කියලා වැඩේ කියන වන්දනා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදීියා හත් දවසින් මේ යන විදිය දරුවේ ඒ දරුවාගේ ඉරණම බුදුහාමුදුර දැකලා උන්වහන්සේ මේ දරුවාට පිළිත් කියන්නට දෙන කීපයක් ස්වාමීන් වහන්සේට ලවා පිළිත් කියලා ස්වාමීන් වහන්සේට වන්දනා කරන්නට උපදෙස් දුන්නා. මේ ප්‍රතිඵල විදියට මේ දිනේ හතින් මේ යන විදිය දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. පින්වත්නි මේ වගේ සාමසරල දේවල් වුණාට අපි යටමෙදි ජීවිතයේ මාර්ග අනුතුරු ලැබුණාදී බොහෝ දේවල්ට අපට මුණ පාන්නේ මෙන්න මේ කුසලයේ අපේ ජීවිතවල තියෙන අනුබල නිසා. ඒ විතරක් නෙවෙයි පිළිතුරු. බොහෝ විට අපි දරුවේ හදන්න ගන්නේ දරුවෝ දෙලකට පස්සේ. නැත්නම් දරුවේ මව කුස පිළිස්සන ගත්තට පස්සේ. පින්නතුනේ දරුවේ මව කුසට පිළිස්සන ගත්තා කියලා කියන්නේ ඒ දරුවාගේ ඉරණමෙන් 80ක් වගේ දහසක්. බුද්ධිමත් අමලදාතලා සද්ධාන්ත අමලදාතලා දරුවා හදන පටන් ගන්න කොයි මොහොතේද? දරුවා මව කුසේ පිළිස්සන ගන්න කලින් බෝධි පූජා කියලා බාරහාර වෙලා පින්වත් දරුවේ තමයි ලැබෙන්නේ කියලා ආශිර්වාද කළා තමයි ඒ දරුවේ ලැබීම සඳහා කටයුතු කරන්නේ. අපේ අතීතයේ අමලදාතලේ නැහැ කියලා කියන්නේ. අන්නේ හැම පිරිසිදු සිතින් කුසල සිතින් ප්‍රාර්ථනා සහිතව දිවි වෙන දරුවන් මව කුස පිළිස්සන ගන්න දරුවන් ඇතැම් විට ඉහළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳලා ඔබ සොයාගෙන යන දරුවන්. ඒ නිසා දරුවේ බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් ඒ දරුවාගේ සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරන්නේ දරුවා කුසේ පිළිස්සන ගන්න කලින් ඉඳලා. එතනින් පටන් ගන්න මේ සඳහම මඟ ඒ දරුවාගේ ජීවිතයේ මව කුසේ ඉන්න කාලයේ දරුවාගේ සිතිවිලි දින වෙන විදිහට අම්මා තාත්තා පිරිසිදු සිතින් කටයුතු කරනවා. එක්තරා අප අඳුරන වෛද්‍යවරු කියන කෙනෙක් සඳහන් කරනවා විශේෂයෙන් ඒ තැනැත්තා සේවය කරන රෝහලක අඩු වයසින් ලැබෙන දරුවෝ ඉන්න ඒක කියලා. මේ තැනැත්තා කියනවා පුදුම හිතනවා නිරෝගී සම්පන්න දරුවෙක් ලෝකෙට බිහිවීම කියන්නේ පුදුම සාධකයක් කියලා. සමහර අය අඩු වයසින් ඉපදෙලා ඇතැම් විට මොලේ හරියට වර්ධනය වෙලා නැහැ. මන්ද බුද්ධිකයි. ඇස් දෙක පේන්නේ නැහැ. කන් දෙක හෙන්නේ නැහැ. ශරීර අංග පස්සේ විකෘති. අන්න එන්නේ දරුවන් ලෝකෙ වැඩිපුර බිහිවෙන්නේ. එන්නේ දරුවන් බිහිවෙන ලෝකෙකට තින්මන්ත දරුවේ හොඳ අංග පස්සේ සහිතව තින්මන්ත දරුවේ ඔබට ලැබීමම ඔබේ ජීවිතේ ලොකු සාර්ථකත්වයක්. දැන් වෙලාවත් ඔබට ලැබෙන දරුවා මන්දබුද්ධික දරුවෙක් වුණා තියෙනවා. කන්නේ නැති දරුවෙක් වුණා තියෙනවා. ඇතැමට දැඩි රෝගාබාධයක් සහිත දරුවෙක් වුණා තියෙනවා. ඔබට මේ ජීවිත කාලයම දුක් විඳිනවා. එතකොට මෙතන ඉන්න බොහෝ දෙනෙක් මෙන්න මේ ජීවිතයේ සාර්ථකත්වයට ළඟා තියෙන්නේ. ඒ ගැන ඔබ සතුටු වන්න. සතුටු වෙන ගමන කටයුතු දෙය තමයි හැකි තාම් දුරට පිරිසිදු සිතින් අනිත් දරුවන්ගේ යහපත ප්‍රාර්ථනා කරන්න. ඔබේ දරුවේ සාර්ථකත්වය ඔබ කැමති නම් තමන් දරුවේගේ සාර්ථකත්වයෙන් ඔබ වැඩ කරන්න. අපි ඇත්තටම දරුවන් දෙය තමයි අපි අමරණ සාත්‍රයට කරුණාමයිත්‍රි කියනවා කියලා කිව්වට ඒ කරුණා මෛත්‍රිය බොහෝ විට තියෙන තමන්ගේ ගෙදරින්ම දරුවන්ට විතරයි. අනිත් දරුවෝ ගැනම තියෙන අවස්ථාව බොහෝ වෙලාවෙයි. නමුත් වෙන දෙයක් කිසි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ දරුවා කෙරෙහි බලන ආකාරයෙන් අනිත් දරුවා දැක බලන්නද ඔබේ ජීවිතවල පුදුම විදිහේ පරිවර්තනයක් වෙනවා. ඒකම ඔබේ දරුවාට ආශිර්වාදයක් වෙනවා. ඔබේ හිතේ සාහනීය පිළිස හේතු වෙනවා. ඔබ වාහකයේ පිළිසුදු වෙච්ච කෙනෙක් වෙනවා. අද ලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මෛත්‍රියක් නැතිකම. මෛත්‍රිය හිතවත් තමයි තියෙන්නේ තමන්ගේ ගෙදරින් නැති විතරයි. එින් බැහැර ලෝකෙ කෙනෙක් දින වෙනකොට සාර්ථක වෙනකොට අපි බොහෝ දේ කැමතිනේ. නමුත් කියන්නෙ ඔබ ඇත්තටම ඔබේ දරුවන්ගේ සාර්ථකත්වය කැමති නම් ඒ වයසේ ඉන්න දරුවන්ට පුළුවන් තරම් උදව් කරන්න. වචනකින් හරි පිළිහෙඩ ගන්න. පැන්සලකින් පෑනකින් හරි අනිත් දරුවෙක්ට උදව් කරන්න. එහෙම කරන්න කියනකොටනේ තමන්ගේම ජීවිතය සාර්ථක වෙනවා. තමන්ගේ නිවසේ තමන්ගේ දරුවන්ගේ ජීවිතය ඔබ බලාගෙන ඉඳි සාර්ථක වෙනවා. මේක තමයි අපේ ධර්මයෙන් ලැබෙන අනිසංසය. ඒ තරක් නෙවෙයි මේ කර්ම ඔබ දිගින් දිගටම කරනකොට අපේත කර්ම ශක්තියෙන් එළියට ඔබට අපල උපන්දරව මානක බාහිරට අකුසල විපාකයෙන් තියෙනවා නම් ඒවම වැරදිය. ඔබ නිතරම මේ කරන කුසල කර්ම ශක්තිය ඔබට අර ජන බාධනයකට දිය පින්නේ දෙකතු වෙනවා. තමන්ගේ කුසලයේ සම්පූර්ණ වෙනවා වගේ ඔබ දිනපතා කරන පින් සම්තුල යාන්තාස දේන වෙලා ඔබට කලක් ඇදෝගේ ජීවිතයම වා සාර්ථක වෙනවා. බොහෝ විට අපි අමල කාර්යය හිතන්නේ තමන්ගේ දරුවාට අකුරක් හරි වචනයක් හරි වැඩි කර ගන්න. එතැන් පටන් ලකුණක් හරි වැඩි කර ගන්න තමයි බලන්නේ. විශේෂයෙන් අපි අම්මලගෙන තමයි ශිෂ්‍යත් විභාගේ බලාගෙන තන කොහෙද වැඩන්නේ. පින්වත් එකක් මතක තියාගන්න. තමන්ගේ දරුවා ප්‍රශ්න පත්‍ර 10කට 100ක් අකුණු ගත්තත් දරුවාගේ පෞරුෂයෙන් ඔබ දිනු කළ තියෙන්නේ 120ක් විතරයි. ඒක මතක කරගන්න. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර 10ක දරුවා 100ක් අකුණු ගත්තා. දරුවාගේ පෞරුෂයෙන් දරුවාගේ ජීවිතයේ සාර්ථකත්වයෙන් ඔහු සාර්ථක කරගෙන තියෙන්නේ 120ක් විතරයි. තව 80ක්ම තියෙනවා. අනිකුත් දෙලෙන් ඇසුරු කිරීම කරුණා මෛත්‍රිය පරිත්‍යාග කීර්තිය භාෂාවේ කියාව සෞන්දර්යය මේ වගේ තවත් ගානක් අද මනෝ විද්‍යාවෙන් අධ්‍යාපන විද්‍යාවෙන් අනාවරණය කළ තියෙනවා. ඒ නිසා දිනකදී අද සුවිශේෂී පුද්ගලයන් ලෝකෙට බිහිවෙන්නේ විශ්වවිද්‍යාලවල ගිහිපයක් වෙන්නේ නෙවෙයි. විශ්වවිද්‍යාලවල නොගිහිපයක් වෙන්නේ තමයි අද සුවිශේෂී පුද්ගලයන් ලෝකෙට බිහිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි සියයේ මේ සාඩුණා අර 80 පැත්ත දිනු කරගෙන ඒ ජීවිතය සාර්ථක කරගන්න. අපිට අපේ ජීවිතවලම නෙවෙයි බොහෝ දෙනෙක් ඇතැම්මිට උසස් අධ්‍යාපන ඉගෙනීම ලැබුවා නෙවෙයි. නමුත් ඒ අය ගුණධර්ම ටිකක් එක ඉදිරියට ගිහිල්ලා අන්නේ ගුණධර්ම ලාංකස විදියට සමාජයේ ඉහළම තලයට ගිහිපොය අපිට මොනවද කියන්නේ. එන් තා පෙනෙන දරුවාගේ කුඩා කාලේ පටන්ම ඔබට තේරිච්ච කාලේ පටන්ම ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා කටයුතු කරන අතරේදී හැකිතා දුරට අනිත් අයගේ ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා කටයුතු කරන්න. ඒක හිතන්න එපා සංසාරයට ස්වාමීන් වහන්සේලාට ගෙනල්ලා ලොකු දානයක් දෙන කෙනෙක් කියලා. ඒක විතරක් නෙමෙයි වෙනතුනේ ඒක ලොකු ආනිසංස දායකයක් තමයි. අපිට තින්කම ගැන කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ස්වාමීන් වහන්සේලාට දෙන සාමික දානය. නැත්නම් කායික වහන්සේගේ පොත නිරාවරණය කිරීම, බෝධිගය සංඝට ඉදි කිරීම. මේව තමයි අපිට බොහෝට මතක දෙන්නේ නේද? එබැවින් තමන්ගේ ගෙදර ඉන්න වැඩිහිටි අම්මට තාත්තට තමගේ ගෙදර හදන සෝතා කතාට ඔබ ආන්කෝ බලන්න ඔබ සැලකන දෙයක්. අනේ එතනින් පටන් ගන්න. ඔබේ දිවසේ ඉස්සරහා පාර ඔබ කොයි තරම් දුරට ලස්සනට තියාගෙන ඉන්නද කියලා බලන්න. ඔබ ඇතැම් විට පන්සල් වල රෝහල් වල ශ්‍රමදාන වලට යනවා නේද? අම්බාරේ ගුරේ ජීවිතවන්නේ අපේ ගියේ සැන්වල ඔබ සමගාමට යනවා සමගාමී. එහෙම යන ඔබ බලන්න අවන්තව ඔබේ ගෙදර ඉස්සරහ ආහාර ඔබ කොච්චර ලස්සනට දාගෙන ඉන්නවද කියලා. මේක ඉතාම සරල දෙයක්. ඔබේ නිවස ඉස්සරහ ආහාර මීටර 10ක් 20ක් 30ක් 50ක් වෙන පුළුවන්. ඒ දෙයක් ලස්සනට සුද්ධ කළ දෙයක්. ඒ පාර කැඩෙලා තියෙනවා නම් එතන පස් ටිකක් දාන ගල් ටිකක් දාලා වහන්න. වැස්සක් වැහක ගමන්ම තමන්ගේ නිවස ඉස්සරහා තියෙන කානුව සුද කරන්න. එතන පාරෙන් යන හැම දෙයක්ම යන්නේ ඔබට ආශිර්වාද කරලා. ඔබ ගැන සතුටින් යන්නේ. ඒ ගෙදරින් ඉස්සරහා යන අය මල්ගස් තියා බලාගෙන සතුටින් යන්නේ. ඒ සතුටින් යන්නේ නිකන්නේ ඔබට ඉතින් ආශිර්වාද කරන්නේ. ඔබට විතරක් නෙමෙයි. ඔබේ අම්මට තාත්තට ආශිර්වාද කරමින් තමයි යන්නේ. ඒ නිසා මේ බණ අහලා හරි ශෝමනක් හාමුදුරු කිව්වේ කියලා නැගිටලා යන්නේ විතරක් නෙවෙයි. ඔබට කරන්න වැඩ ටිකක් අද මම දෙනවා. ඊයේ දෙන්නේ නිකන් නෙවෙයි මම වචන දෙක විතරක් කියන දෙයක් නෙවෙයි. මම කුඩා කාලේ පටන් කරපුවා. මං ගැන දන්න අය දන්නවා. තමන්ගේ ගෙදර ඉස්සරහා ආර ලස්සන සුද කළ කියන්නේ. තමන්ගේ ගෙදර ඉස්සරහා තියෙන කානුව නිතරම ගොඩ ගන්න කියන්නේ. එහෙම තිබහම ගමයන් සමාදානේ කියලා දාන්නවන්නේ. ඒක පින්නතුනේ තමන්ගේ දරුවන් එක්කම කුඩා කාලේ මේක කරන්න. සතියේ දවසක් හරි පැය භාගයක් හරි මේක ව්‍යායාමයක් කියලා හිතන්න. එහෙම කළොත් අමතු වෙන එක්සයිස් කරන්න කියලා ෆිට්නස් රූම් එකකට සෙන්ටර් එකට යන්න ඕනේ. තමන්ගේ ගෙදරින් ඉඳගෙනම තමන්ගේ ව්‍යායාමයට තමන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මෙතනින් තමන් පටන් ගන්න ජීවිතේ සාර්ථක කරගන්න. ඒ වගේම තමන්ගේ නිවසේ දෙන කුරුල්ලන්ට සතුටු විතරක් නෙවෙයි නිවසේට වත්තේ ඉන්න කුරා කොහමෙන්ටත් බත්යක ටිකක් හරි දරුවන් ලවා දෙන්නට උනන්දු කරවන්න. මේක ලොකු ආශිර්වාදයක්. තෙරිසන්ලට සතුට කෑමක් දීම තමයි දානමය පින්කම් වල ආරම්භක පියවර බවට පත් වෙන්නේ. ජනර සතුට කෑම දෙන ලෑල්ලක් තියෙන ඕන. පිරිසක් තියෙන ඕන. එහෙම නැතිනම් අඩුම ගානේ තමන්ගේ නිවසේ ඉඳුල් ටික හොදලා වතුර ටික වාදිනයකට දාලා තමන්ගේ නිවසේ වත්තර ටිකක් ලොකෝට කියනවා නම් වත්තේ කෙළවරකට ගිහිල්ලා ඒක දාන්න දිනකට වරක්. මේක පිළිතුරු සුළුපට පිනක් නෙවෙයි. මේක ලොකෝ කුසලයක්. මේක ආනිසංස බුදුහාම දේශනා කරනවා ආත්මභාව 100කට තමයි ලැබෙනවා කියලා. මෙතනින් පටන් ගන්න දේ තමයි දෙකෙන් දෙක දිනෙවිලා සාංගික දානමය පින්කමක් දීම කරා යන්නේ. සංඝසතු දානමය පින්කමක් දීම කරා යන්නේ මෙන්න මේ ආරම්භ කරන පරිත්‍යාග සීලය. එහෙම ගිහිල්ලා අපේ දානය දෙනවා අපි. මරණයට කැපවෙන සත්‍යයන් මරණය නිදහස් කරනවා. සම්බදානං ධම්මදානං දිනන්ති කියන විදිහට ධර්මදානමය පින්කම සිදු කරනවා. ඒකට නිවේ පිළිතුරේ දානමය පින්කම අතරින් තව සුවිශේෂී පින්කමක් තියෙනවා. අද අපි එක්තරා ස්ථානයකදී මේ ගැන කරුණු ටිකක් සඳහන් කළා. තමන්ට දෙන අමාරුම දානයක් තියෙනවා. ලෝකයේ බුදුබව ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් දෙන දානයක් තියෙනවා. ඒක හදලා ඒ දානේ තමයි ආධ්‍යාත්මික විමුක්තිය සඳහා තමන්ගේ දරුවන් දන් දීම. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයක් වෙනුවෙන් දරුවෙක් දන් දීම පරිත්‍යාග කිරීම ඉහළම කුසලයක්. අපේ රටේ අතීතයේ යාමල තාත්තලා දරුවෝ හදන කොට එක්තරා කාරණාවක් තිබුණා. මොකද ඒ කාරණේ? ඒ කාරණේ තමයි තමන් කෙරෙන දරුවන්ගේ ලක්ෂණ පින්වත් කරන දක්ෂකම දරුවා ශාසනයට පූජා කළා. පින්නතුනේ මේ පරිත්‍යාගය ඔබට කරන්න පුළුවන් නම් ඔබට කරන්න බැරි පරිත්‍යාගයක් නැහැ. කෙනෙකුට එහෙම කියනකොට හිතන්න පුළුවන් අනේ අපට ඔය පින්කම කරන්න අමාරුයි කියලා නේද? නැත්නම් ඉරියානේ දැන්නම් දරුව ලොකුයි හාමුදුරුවෝ මන අපි දරුව පොඩි කාලේ කිවලම් කරන්න තිබුණා කියලා තේරෙන්නේ නමුත් මෙතනක කවුරුත් සමාද නැහැ ඔබට අද ගන්න බැරි වුණත් ඔබේ සිතේ සිතුවිල්ල ඇති කරගන්න මම කවදා හරි මේක කරනවා මෙයාත් බැරි වුණත් ලබනක් මෙහරි තවත් මම 10ක් දීලා හරි 100ක් දීලා හරි කල්පයක් දීලා හරි මම මට ලැබෙන දරුවන්ගේ හොඳම දරුවේ සාසනයට පූජා කරනවා කියලා සම්බුද්ධ සාසනයකට පූජා කරනවා කියලා ඉබදෙන හැම ආත්ම භාවයකම හිතන්න හිතලා හිතන කවදද මේ සදා හිතා දන්නේ අන්න එහෙම හිතන වාරයක් පාසාම ඒ පින නිසාම ඔබට සුභතිගාමී වෙන්න පුළුවන් මේක සරල පිනක් නෙවෙයි කියලා කියන්නේ මේක ඉතාම ඉහළාංශික දානෙකින් කමක් තමන්ගේ ලෙන් දහදේ කුසෙන් බිහිවන දරුවේ ආධ්‍යාත්මික විමුක්තිය සඳහා පූජා කෙරේ. ඒ දරුවා ළමා ලෝකයේ අනිත් අයට දහම රකින්නට දහමට එන්නට ඒක මඟ පෙන්වන්නට මේ දරුවා හරනවා. මේ සම්බුද්ධ සාසනයේ අමල සාසන අතුරින් බුදුරජාණන් වහන්සේගේ දේමෝපියන් හැරෙනකොට මේ සම්බුද්ධ සාසනයේ හිටිය පින්වන්තම අමතක කවුද? පින්වන්තම අමතක දෙන කවුද? ඒ තමයි සැරියුත් හාමුදුරන්ගේ අමතක දෙන්න. සැරියුත් හාමුදුරන්ගේ අම්මගේ දරුවන් හත දෙනෙක් සාසන පූජා කළා. ප්‍රහතන් වහන්සේගේ හත දෙනෙක් ලෝකෙට දායක කළා. දරුවෝ හත දෙනාම සසඳ කරා. පින්නතනේ මෙන්න මේ වගේ මන්කමට බැරුණා එක දරුවෙක් හරි තමන් සාසනයේ පූජා කරනවා කියන කීවම තමන්ගේ සිතේ කොතනද හරි තියෙනකොට තමන්ට දරුවෝ 10 දෙනෙක් හිටියා. ඒ දරුවන් 10 දෙනාගේ 9 දෙනෙක්ම මහාචාර්යවරු වෙලා ලෝකයේ ඉහළම රටවල් වල විශ්වවිද්‍යාල වැඩ කරන තමන්ට අවසාන මොහොතේ තමන්ගේ එක දරුවෙක් හරි පැමිණිලා හිටියොතින් සසුන්ගත වෙලා හිටියොතින් අර දරුවන් 9 දෙනාටම වඩා ඔබ සතුට වෙන්නේ අර පැවිදි වෙච්ච දරුවා ගැන හිතලා. ඒ දරුවා නිසා මේ ආත්ම භවය අමතක විතරක් නෙවෙයි. ඉස්සෙන කලින් ආත්ම වල අමල තාත්තලා සතුට පත් වෙනවා. මෙන්න මේ හැඟීම පිළිබඳ නැති කරගන්න. ඒත් එක්කම ටිකෙන් ටික තමන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. කම්මන්තක සම්මාදිතිය තුළගෙන ආධ්‍යාත්මික ගමන් මඟ යන අපේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධම්මේම ඉහිල මානසිකදායය දෙයක් කියලා. දානෙට වඩා ආනිසංසදායයි සිල්වත් වීම පංචශීලය ආරක්ෂා කිරීම. පංචශීලය රකින්නට වඩා ආනිසංසදායයි අසුරු සැනක් ගන්න මොහොතක් හරේ සම්බේ සත්තාවතු සුලිනත්තා කියලා මෛත්‍රී බහන වැඩීම සීල සත්වෝ පත්‍යත්වා කියලා. පින්නතුනි මෙන්න මේ මෛත්‍රී භාවනාව යම් කෙනෙක් දවසට අඩුම වශයෙන් විනාඩි දෙකක් විනාඩි පහක් හරි කරන්න පුළුවන් නම් තමන්ට මේ ජීවිත කාලයේ තමන්ගේ ජීවිතයේ පුදුම විදිහේ පරිවර්තනයක් දැක ගන්න පුළුවන්. තමන්ගේ විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ගේ ජීවිතවල ලොකු වෙනසක් ඔබට දැක ගන්න පුළුවන්. එන්න එතන තමන් සාර්ථක ඉදිරියට යන ආකාරය තමන්ට දැක ගන්න පුළුවන්. අධ්‍යාපනයේ වශයෙන්, නිරෝගී භාවයේ වශයෙන්, කල්‍යාණ මිත්‍රයන් ලැබීම වශයෙන් දිනෙන් දින ඒ දරුවා ඉදිරියට යන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඇතැම් වෙලාවට අනිත් දරුවන් තරම් ඉහළ උපාධි ඉහළ සාමර්ථකයිද පාස් නොවන මෙන්න මේ කුසලයේ දිශාම මේ දරුවා අනිත් දරුවාට වඩා ඉදිරියට යනවා. ඇතැම් විට උපාධිධාරී ඉහළ සාමර්ථයක් තියෙන දරුවාට වඩා උසස් පෙළ පමණක් සමත් වෙලා ඉදිරියට යන දරුවා මේ ගුණධම් ටිකත් එක්ක ඉදිරියට යනවා. ඇතැම් විට උපාධි කිහිපයක් තියෙන දරුවෙකුට වඩා ඒක උපාධියක් විතරක් තියෙන දරුවා සමාජයේ වා ඉදිරියට යනවා. උඹා දැඩි උපේ කෙනෙක් වඩ ගන්න. වර්තමානයේ පින්තුනේ කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ හුඟක් ධනෙ තිබෙන්න විතරක් නෙවෙයි. ඒ තැනකට ඒ ධනය පරිහරණය කරලා කොයිතරම් දුරට විවේකය ලබන්න පුළුවන්ද? කොයිතරම් දුරට මේ විවේකය තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයට යොමු කරන්න පුළුවන්ද කියන එක මතයි අද ලෝකයේ සාර්ථකත්වයේ බලන්නේ. ඉස්සරහ මිනිස්සු විස්සම ගිහිල්ලා ඒ ලක්ෂණය තමයි ටික කාලයක් දියෙද කරගෙන බොහෝ කාලයක් ආරක්ෂා කරගන්න. අද පිනදෙනම පුදුම හිතේ අද ලෝකයේ සමහර අය මුළු ජීවිත කාලෙම හම්බ කරන්නේ ඇතැම්ට අවුරුදු 5යි. අවුරුදු 5ක් හම්බ කරලා ඉතුරු කරලා Tamande විතරක් නෙවෙයි Taman යම්මඩ තාන්තද පවුලේ කාටත් ඉතුරු කරලා ඒ අවුරුදු 5 ආදායමෙන් මුළු ජීවිත කාලයක් ජීවත් වෙනයි. නිකන් මේ වදේ නැති කරන්නේ නෙවෙයි. ඒ ජීවිත කාලය ආධ්‍යාත්මික ජීවන සඳහා නැපතන අද වර්තමානයේ. අද ලෝකයේ පිනතු විස්තරට වඩා මනස දිනු කරන්න ආධ්‍යාත්මික විදිරට යන්න ලොකු තරගයක් තියෙන කාලයක් මේ. ඇතැම් විට උපදින් බෞද්ධයන් මේ කාලෙම වඩින්නේ නැහැ. ලෝකේ සමහර රටවල් වෙනම අපි දකිනවා සමහර ඇතැම් විට සිංහලෙන් බණ කියද්දී සාමයෙන් වහන්සේ කෙනෙක් සිංහල භාෂාවෙන් බණ කියද්දී සිංහල භාෂාව බැරි වෙනත් රටක ඉපදෙච්ච කෙනෙක් අර සිංහලෙන් බණ කියන අතුලේ මැද ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඇයි මේ ඉන්නේ? මන් තේරුම් ගන්නද? මන් තේරුම් ගන්න නෙවෙයි. එය විශ්වාස කරනවා මේ ආධ්‍යාත්මික ජීවන සලසන පිරිසක් මැද ඉන්නකොට ඒ ඇගේ මේ ආධ්‍යාත්මික ශක්තිය තමයි ලැබෙනවා කියලා. අන්නේ ශක්තිය ලබා ගන්න ඒ ඇගේ පිරිස් මැද වෙන වාහි වෙනවා. ඒ තරම් උනන්දුවක් අද වර්තමාන ලෝකයේ තියෙනවා. බටහිර සහ යුරෝප රටවල පාසල්වල විශ්වවිද්‍යාලවල ඒගොල්ලන්ගේ විශේෂ නිර්දේශයකම භාවනාව වෙනම කොටසක් විදිහට එකතු කරලා තියෙනවා. ඒකට විතරක් නෙවෙයි ඔබ දැකලා ඇති සති මාසල කියලා ශ්‍රී ලංකාවේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මයින්ඩ්ෆුල් ස්කූල් කියන මේකේ බෞද්ධයෙක් විතරක් නෙවෙයි අනිත් සියලුම ආගමික අය අධ්‍යාපන මණ්ඩලයේ නිර්දේශය මතම අද භාවනා කරන මට්ටමට ඇවිල්ලා. මානසික සුවයක් ලබා ගන්න හැමදාම ආධ්‍යාත්මික ජීවන විතරක් නෙමෙයි තමන්ගේ ලෞකික ජීවන තරණ හැමදාම අද ලෝකයේ මිනිසු කීයක් දිනවා මෛත්‍රී භාවනා වඩන්න ඕන සතිමත් භාවනේ වඩන්න ඕන කියන කාරණේ. එනිසා ටිකෙන් ටික මේව පුරුදු කරන්න. මෛත්‍රී භාවනා පුරුදු කරන්න දෙනුතුනි තමන්ගේ ජීවිතයේ ලොකු වෙනසක් වෙනවා. තමන් විතරම බලන්නේ අනිත් කෙනාට මම දීම වෙන්නේ කොහොමද කියලා. මෛත්‍රිය නැති කෙනා බලන්නේ කොහොමද? අනිත් කෙනාගේ මම කොහොමද දෙයක් හදාගන්නේ කියලා. තමන්ගේ බඩමුට්ටු ගෙදරදොර වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. නමුත් මෛත්‍රිය සහගත කෙනා නිතරම අනිත් කෙනාගේ පැත්තෙන් බලන්නේ. මම කොහොමද අනිත් කෙනා සතුට කරන්නේ? අනිත් කෙනා මට කරන දේට වඩා දෙයක් මම කොහොමද කරන්නේ කියලා නිතරම අනිත් කෙනාට උදව්වක් කරන්න බලාගෙන ඉන්නවා. මෙන්න මේ බලාපොරොත්තුව නිසාම වෙනතනේ තමන්ට ලෝකේ හොඳම දේවල් ලැබෙනවා. ඇයි තමන් නිතරම ඉන්නේ පිරිසු සිතින් අනිත් අයගේ යහපත ප්‍රාර්ථනා වෙමින් ඉන්නේ? මෙන්න මේ පිරිසු සිත නිසාම තමන්ට කර්මානුරූපව තමන්ගේ ලක්ෂණ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ලැබෙනවා. තමන් බලාපොරොත්තු වෙනට වඩා ඉක්මනට තමන්ගේ ජීවිතයේ යහපත් ඉලක්කවලට ළඟා වෙන්න තමන්ට පුළුවන්කම තියෙනවා. අපිට ගහකින් ගෙඩි ඕන කියලා ගසේ කෙළවරේ හත්යෙන් ඇදෙට මට ගෙඩි ඕන මල් ඕන පොළ ඕන කියලා ගහේ කෙළවරෙන් ගෙඩි මල් පොළ එන්නේ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන ගහේ මුලට පස් ටික වතුර ටික පොල් ටික දාන්නේ. දානකොට අපි කැමති වුණත් නෝනත් ගහේ කෙළවරෙන් ලක්ෂණ ගෙඩි මල් අපට ලැබෙනවා. අන්න ඒ වගේ තමයි පිළිතුරින් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කැමති නම් ඔබ කළ යුතු ප්‍රධානම දේ තමයි හිත පිළිසිතුව මෛත්‍රී සාගතව නිතරම අනිත්‍යයට යහපතක් කරන බලාගෙන ඉන්නේ. අනිත් කෙනෙක් සාර්ථක වෙනකොට ඔබ අමතක සතුට වෙන්නේ. ඔබේම දරුවේ, ඔබේම ඥාතිවරයෙක්, ඔබේම මිතුරෙක් දිනනවා කියන හැඟීමෙන් බලන්න. දැන් මේ පිටරටවල එහෙම පිළිතුනේ කෙනෙක් ලස්සනට ඇඳලා යනකොට ඔය හරි ලස්සනයි කියලා කියනවා. කොණ්ඩේ ලස්සනද කියලා ඉන්නකොට ඔයගේ කොණ්ඩේ හරි ලස්සනයි කියලා කියනවා. හැබැයි ශ්‍රී ලංකාවෙන් නම් එහෙම කියන්න බෑ නේද? කිව්වොත් ඉතින් අස්වාකට හවදී කියලා නේ. තමන් ගැන ඉතරක් නෙවෙයි සමහර කෙනෙක් බලු පැටියේ අතේ අරන් ගියත් ඔයාගේ බලු පැටිය හරි ලස්සනයි කියලා කියනවා. කිව්වම යාතුරු බොහොම ස්තුතියි කියලා කියනවා. නිතරම අනිත් කෙනාට ආශිර්වාද කරන බලාපොරොත්තු මෙන්න මේ නිසාම පිළිතුරේ හැම දිනෙකම දිනු වෙනවා. හැම දිනෙකම සතුටෙන් ඉන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ ප්‍රධානම දේ තමයි සතුට. ඒ සතුට නැති කරන ප්‍රධානම දේ තමයි අනිත් අය සමග තියෙන අමනාපය. අනිත් අමනාපයේ වෙච්ච ගමන්ම අනිත් කෙනෙක් දිනු වෙනකොට අපි කැමති නැහැ. අනිත් කෙනෙක් අසාන්ත වෙනකොට තමයි අපි කැමති. නමුත් මෛත්‍රී සාගත කෙනාගේ ලක්ෂණය තමයි තමන් සාර්ථක වෙන වගේම තමන්ගේ දරුවන් සාර්ථක වෙන වගේම අනිත් අය සාර්ථක වෙනවා දකින්නට නිතර මෙතන සාර්ථක කෙනෙක් තියෙනවා. අන්නේ කැමැත්තේ ප්‍රතිඵල විදියට විශේෂයෙන්ම විවාහ වෙන කෙනෙක් නම් එයාට ලැබෙන ප්‍රධානම දේ තමයි තමන්ට පින්වන්ත ලක්ෂණ දරුවන් ලැබෙනවා. ඒ ලක්ෂණ දරුවන් හොඳට දිනු වෙලා ලෝකෙ යහපත කරනවා. ඔබට නිරෝගී සම්පන්න දරුවෙක් ලැබුණොත් ඔබ කල්පනා කරන්න මං සතරේදී අනිත් දරුවන්ට පිළිඳ වෙලා තියෙනවා. අනිත් දරුවෝ දිනු වෙනකොට මං සතුට වෙලා තියෙනවා. ඒ නිසායි මගේ දරුවා ලක්ෂණ පින්වන්තව වඩ ලැබුණේ. ඒ නිසා මං කවදාවත් අනිත් දරුවන්ට උදව් කරනවා කියලා. ඔබට ලක්ෂණ රෝග සම්පත්තිය තියෙනකොට ඔබ ඇස් දෙක හොඳට පේනවා නම් කන් දෙක හොඳට ඇහෙනවා නම් ඔබ හිතන්න ඔබ සත්‍යයේ අනිත් ඇට පිළිවෙලක් තියෙනවා. ඇස් දෙක නොපෙනෙන අයට කන් දෙක නොහෙන අයට ඔබ සත්‍යයේ උදව් කරපු කෙනෙක් කියන ඔබ හිතන්න ඒ පින්කම අනිසංස විදියටයි ඔබට මේ තන දවසේ ලැබුණේ කියලා කල්පනා කරනවා. ඒක කල්පනා කරනවා නම් ඔබට ලැබෙච්ච ලක්ෂණ රූප සූප සම්පත්තිය ලක්ෂණ කඩනඳ ශරීර ශක්තිය බුද්ධිය මේ හැම දෙයක්ම ඔබ නැවත ලෝකේ වෙනුවෙන් අනිත්‍යයේ යහපත වෙනුවෙන් ඔබ කැප කරනවා. ඒක සාමාන්‍යයෙන් හිතන්නේ මා එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් කරන කැපකිරීමක් කියලා. ඒ කැපකිරීම වැඩිම පිරිසකට යහපත ලැබෙන විදියට ඔබ උදව් කරනවා. ඒ නිසා අපි කියන සදා පුණ්‍යම් පාඩන පින්කම් කියලා. ආරාම රෝපා වන රෝපා කී ජනා සියදු පාරකා ආදි වශයෙන් ආරාම හැදීම, ලිං හැදීම, පාරවල් ඉදි කිරීම, පිළිම වහන්සේ නෙලීම, වැසිකිලි කැදලි හැදීම මේව සලකන්නේ සදා පුණ්‍යම් පාඩන පින්කම් කියලා. ඇයි ඒ වගේ බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා ඔබ හරියම්බ කරන දේ වැඩි පිළිසකට යහපතක් ලබන්න පුළුවන් විදියට ඔබ කැප කරනවා. ඒ ඥාන සංසෝධයේ මේ ජීවිත කාලෙම ලැබෙනවා. ඒ අවසාන ප්‍රතිඵලය තමයි ඔබ නිරෝගී සම්පත්තිය ලබනවා, දිගාසිරි සම්පත් ලබනවා. ඒ අතර ඔබට හොඳ කල්‍යාණ මිත්‍රයෙක් ලැබෙනවා. මේක පින්නතුනි දවස් දෙකක් කලින් විතරක් නෙවෙයි, අඛණ්ඩව සතිය දෙක, මාසයක්, අවුරුද්දක් දෙක, අවුරුදු 5ක්, 10ක්, 20ක්, 25ක් එක දිගටම කරගෙන යනවා. කරගෙන යනකොට පින්නතුන කාලයක් යනකොට මේ ආයසංශ දෙක දිනපතාම මොහොතක් පාසාම තමන්ගේ ජීවිතයට ලැබෙන මට්ටම දෙනවා මේක. හැබැයි මොල් කාලේ ටිකක් අමාරුයි කරන කාලේ. අර රේල් පාරේ පිටතට තියෙන රේල් පෙට්ටියක්, කෝච්චි පෙට්ටියක් හදින් රේල් පීලි දෙකක් උඩ තියෙන වගේ මොල් කාලේ ටිකක් අමාරුයි මේක. නමුත් රේල් පීලි දෙක උඩට තිබ්බට පස්සේ තල්ලු කරගෙන උනත් යන්න පුළුවන්. අන්නේ වගේ තමයි ඔබ කරන යහපත් කටයුතු ධර්මයේ ගැන විශ්වාසය තියලා අඛණ්ඩව කරගෙන යන්න. කාලයක් යනකොට ඔබට මේ ඥානසංස ලැබෙනවා. අන්නේ ආනිසංස ලැබෙන දේවල් අතුරෙන් ඔබට තේරෙනවා ඔබේ ජීවිතයේ සතුට වැඩි වෙන ලෞකික කුසලයේ දින වෙන ඉහළම ආනිසංසය තමයි සිල්වත් භාවයත් මෛත්‍රී භාවනාවත් කියන මෙන්න මේ කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් දාන සීල භාවනාව. ධම්මේ මතුරෙන් දරුවේ සාසිර පෝජා කරන්න ඕන කියන ආකල්පය තමන්ගේ හිතේ පොතන හරි තියාගන්න. සිල්වත් වීම මතුරෙන් මම හොඳට පංච සීල රකින්න ඕන. අද දින මට පහම බැරි වුණා. මම දෙකක් හරි රකින්නවා කියන විශ්වාසය ඇති කරගන්න. භාවනාව තුළින් මෛත්‍රී භාවනාව විනාඩි දෙකෙන් පටන් අරගෙන ටිකෙන් ටික වැඩි කරගෙන විනාඩි දෙක විනාඩි පහ දහය මෙහෙම ටිකෙන් ටික කරගෙන යනවා. මෙන්න මේ දෙකම කමඨාන සංස්කරණයක් තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට ඥාතීන්ට ආමඩ තාන්තර නිරෝගී බව ලැබීම මේ බොහෝ දේවල් ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි මෙහි ආනිසංස විදියට තමන්ට ලැබෙන ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ මේ ලෝභකම අඩුවීම නිසා සිල්වත් බව නිසා මෛත්‍රිය නිසා තමන්ට සුගතිය ස්ථාවර වෙනවා. මරණයෙන් පස්සේ තමන් දුගතිගාමී වෙන්නේ නැහැ කියන විශ්වාසයක් තමන්ට ඇති වෙනවා. මේ විශ්වාසයේ පින්නතුනි සුවිශේෂී දෙයක්. මනස ලෝකේ ඉඳලා මනස ලෝකයෙන් චුත වෙන මිය යන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද? මනස ලෝකේ ඉඳලා මිය ගිහිල්ලා ඉපදෙන අය වැඩිපුර ප්‍රමාණයක් ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ පින්නතුනි ප්‍රේත ලෝකේ. ඇයි ප්‍රේත ලෝකේ ඉපදෙන්නේ? ප්‍රාණඝාතය කළද? සොරකම් කළද? කාමවල බැහැදෙලාද? මත්පැන් බීලද? බොරු කියලාද? ඒව කලක් අපායට යනවා තමයි. නමුත් පිනතුනේ හොඳට මතක තියාගන්න මරණයෙන් පස්සේ අපාගත වෙන ප්‍රේත ලෝකේ යන විශේෂයෙන් බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන්නේ පස්සව කළම නෙවෙයි. එහෙනම් මොකක් හින්දද? මේක හොඳට මතක තියාගන්න. අනිත්‍යයේ දේපල සොරකම් කළ නෙවෙයි දුගතිගාමී වෙන්නේ. තමන්ගේම දේපලට, තමන්ගේම දරුවන්ට, තමන්ගේම ඉඩකඩම් වලට ආස කළා ඒ තැන්වලටම දැමෙලාගෙන ඉපදෙන අය බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මිය ගියාට පස්සේ අපි හිතනවා කරදරකාරයෙක් මිය ගියොත් දැන් නිදහස් කියලා, මේ වැඩේ ඉවරයි කියලා නේ. පින්වත්නි මිය ගියාට පස්සේ වැඩේ ඉවර නැහැ. එතකොට තමයි වැඩේ පටන් ගන්න. එතන ඉඳන්ම තමන්ට කරදර කරනවා, ලෙඩ දුක් වලට ඇති කරනවා, ඊට පස්සේ අර හිටියට වඩා කරදර කරන වෙලාව. මේක තමයි පිළිතුරු යථාර්ථය. ඒ නිසා මෙවැනි වාසනාවන්ත ආත්ම භාවයක් ලැබෙච්ච අවස්ථාවේදී පින්නතුනි මරණයෙන් පස්සේ මේ තැනට නොයෙදෙන විදියට අපි හොඳට එක හදා ගන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන්ම ලෝභකම අඩු කරන්න. ඒ ලෝභකම අඩු වෙන හේතුවල ප්‍රධානතම කාරණයක් තමයි මෛත්‍රී සහගත අනිත්‍යයට පුළුවන් තරම් උදව් කරන්න. තමන්ගේ ජීවිතර ඉඩකඩම් දරුවන් තමන් අත්හැර යන්නට සිදුවෙන බව සම්පේතියේ මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ අභිනන් පච්චේති සම්මං. තමන් ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්න සිදුවෙන බව නිතරම මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සමහර අය ජීවිතයේ අවසාන මොහොතේදී මේ දේවල් වලින් වෙන්වෙල යනකොට හිතා දාගන්න බැරුව කෑමර ගහන ගැහෙනවා නේද? කෙනෙක් මරණයට පත් වෙනකොට, ලෙඩ දුක් වලට පත් වෙනකොට, මරණාසන්න වෙනකොට හිතනවා මං මේ දේ වෙයි කියලා හිණකින් වාචිත වෙන්නේ නැහැ කියලා. පින්වත්නි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ අබින්නහන පච්චයේ තමයි මේ දේවල් නිතරම මෙනෙහි කරන්න කියලා. එහෙම දේශනා කරපු අපි කියනවා මම මේක තොන් හිතකින්වත් හිතුවේ නෑ කියලා නේ. බුදුහාමුදුරණ කරන කොයිතරම් අගෞරවයක්ද? තමන්ගේ දරුවන්ගේ ඥාතීන්ගෙන් විතරක් නෙවෙයි තමන්ගේ ශරීරේනොත් තමන්ට වෙන් වෙලා ඉඳ සිටින බව නිතර මෙනෙහි කරන්නේ. ඒක ඇසිතිය ගන්න මොහොතෙන් තමන් අවුරුදු 50ක 60ක 70ක 80ක 90ක ජීවිතයේ සියලුම සම්බන්ධතා ඒක තත්පරයෙන් තමන්ට හිමි වෙනවා. මේක හිතලා තියන්න වෙනතුනේ. මේක හිතන මොහොතක් පාසාම තමන්ගේ හිතේ ලොකු කුසලයක් වැඩෙනවා. විරාගී බවක් ඇති වෙනවා. පරිත්‍යාග සීලයක් ඇති වෙනවා. දානයන දේවල් අතුරින් රැගෙන යන දියක් තමන් රැස් කරගන්නවා. අතරගත් සියල්ලක්ම දානයන මේ ලෝකයේහි සිතරගත්තු කුසලයෙන් තමන් ශක්තිමත් වන්නට මෙන්න මේ තමන්ගේ මානසිකත්වය තමන්ට පිළිහිද වෙනවා. ඒ නිසා පින්නතුනේ තමන් මරණයෙන් පස්සේ දුගති ගාමී නොවන විදියට තමන් ස්ථාවර සුගතියක් හදාගන්න බලන්න. මරණයෙන් පස්සේ ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු නොවන මට්ටමට තමන්ම ඉන්න කාලේ වැඩ කටයුතු කරගන්න. මිය ගියාට පස්සේ තමන් ගොඩ දාන මට්ටමට ඉන්න එපා. ජීවත් වෙන කාලයේදීම තමන්ගේ කුසලයෙන් තමන් ශක්තිමත් වෙන්න. තමන් දුගති ගාමී නොවෙමින් තමන්ගේ දරුවන්ට පුළුවන් කමක් නැහැ තමන් ගොඩ දාන්න. ඔබ ඇතැමිට ජීවිත කාලය වැඩිපුරම වියදම් කරන දරුවන්ට නේද? හැබැයි ඔබ දුගති ගාමී වුණොත් ඒ දරුවන්ටවත් බැරි නෝ ඔබ ගොඩ දාන්න. ඒ නිසා දරුවන්ට උගන්වන ගමන්ම දමන්න දරුවන්ට දේපළ ටික රැස් කරන ගමන්ම තමන්ගේ සුභතිය සඳහා තමන් කටයුතු සලසා ගන්න. මෙන්න මේක තමයි බුදු දහමෙන් අපට ලැබෙන ලෝකෝම සුරක්ෂිතතාවය. හැබැයි කිනතරම් බුදු දහම මෙතනින් නවතින්නේ නැහැ. දැන් මෙතන දක්වා කිව්වේ සරල බණක් තමයි. හැබැයි මෙතනින් පස්ස ටිකක් ගැඹුරට යනවා. මොකක්ද ගැඹුරු බණ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුඹේ අනුසුතේසු ධම්මේසෝ කියලා. පෙර නොයසුරේරු ධම්මපඩ පහළුණා කියලා. කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයක් නැතිව උන්වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගත් ධර්මයක් තමයි පටිසෝතගාමී ධර්ම, උඩුගම් බලයෙන් ධර්ම උන්වහන්සේ අනාවරණය කරගත්තා. ඒ මොකද්ද? ඒ තමයි පටිසම්පාදයේ ත්‍රිලක්ෂණයේ අනිත්‍යතාවයේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත සතර සලපට්ඨානෙ. ඒ මොකද්ද? ඒ තමයි අපේ ජීවිතේම ඇත්තටම සිදුවන ඉරණම මොකද්ද කියන කාරණේ. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස, කයින් පහස, හිතට අරමුණු මේ දේවල්. මේ දේවල් වල ස්වභාවය මොකද්ද? ඇතන රූපයන් දකිනකොට පෙර ප්‍රශ්න වේ ඒ මොහොතේ අත්දැකීමක් හට ගන්නවා. ඒ අත්දැකීම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපේ මනසේ ස්වභාවය අනුව ඒ මොහොතේ හටගෙන එතරම් නිරුද්ධ වෙනවා, නැති වෙලා යනවා. නමුත් අපි අවිද්‍යාවෙන් මේක පිළිගන්න සූදානම් නැහැ. ඒ සූදානම් නැති නිසා ඇහැට දැකපු රූප, කනට අහපු ශබ්ද නැවත සීකරනකොට අපිට හිතෙන්නේ මේ දේ දැන් මේ මොහොතේ සිදුවන දෙයක් විදියට හිතලා ඒ අතීත අත්දැකීම තුළ අවිද්‍යාවෙන් බැසගෙන නැවත අපි දුක් සැප විඳිනවා. සරල උදාහරණයක් ගන්න. ඔබට කවුරු කෙනෙක් ඔබේ හිතේ දෙන බැන්නා කියලා කියමු. ඒ බැනපු කෙනාම ඉන්නකොට දැන් මේ බණ අහද්දී ඒ ඔබට බැනපු කෙනා ඔබේ ඉස්සරට ආවොත් මොකද වෙන්නේ? ඔය කියන මූණේ ලස්සන මොකුත් නැහැ වෙලා. ඇයි ඒක හේතුව? ඔබේ අතීත අත්දැකීම නවීද්‍යාවෙන් ගියා. ගියා විතරක් නෙවෙයි. ඒ අතීත අත්දැකීම තුළ දැන් ඔබ ජීවත් වෙනවා. ඇතැමිට යාපු මිනිස්සේ දන්නේ නැහැ ඔබට බැන්නද කියලා. දැන් ඒක මතකත් නැහැ යාට. තමන් ඒ අතීත අත්දැකීම තුළ ජීවත් වෙමින් තමන් නැවත නැවත දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට දුක් විඳින්න ඕන නම් එකපාර දුක් විඳින්න. ඒ බණින වෙලාවේදී විතරක් තමන් අකමැති රූප දැකින වෙලාවේදී විතරක් ඕන නම් දුක් විඳින්න නවතින්න. හැබැයි නැවත තීකල දුක් විඳින්න එපා කියලා. නැවත තීකරන්නේ අපි ඇත්ත සිද්ධිය නෙවෙයි. අපේම මනස තීකරත් පෙර අපි අවිද්‍යාව නිසා දුක් විඳිනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන නම් ඒකට තියෙන මාර්ගය තමයි තමන්ගේ සිහිය සානුවන දියුණු කිරීම නැත්නම් හතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ කය සාසිත ගැන නිතර අවධානයෙන් සිටීම. තමන්ගේ ශරීරයට මොකද්ද වෙන්නේ, තමන්ගේ සිතට මොකද්ද වෙන්නේ කියලා නිතරම අවධානයෙන් ඉන්න. එහෙම ඉන්නකොට තමන් ඇසෙන් රූපයක් දකිනකොට බාහිර දේ තුල නෙවෙයිද වැටගන්නේ, ඒ දේ දකිනකොට තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් මේ දරුවෙක් සෙල්ලම් කරනකොට අපේ දරුවගේ සිද්ධිය තුල ජීවත් වෙනවා. නමුත් මොකද කරන්නට ඕනේ? මේ දරුවා දකිනකොට තමන්ගේ සිතට දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා තමන්ගේ පැත්තෙන් බලන්නට ඕනේ. බලනවත් එක්කම තමන්ට තේරෙනවා මේ සිතිවිල්ලක් හටගෙන නිරුද්ධ වීමක් නේද කියලා තමන් දකිනවා. දකින්න දකින්න එන්න එන්නම තමන් මේ දුකෙන් නිදහස් වෙනවා. නිදහස් වෙන අවසානය මොකද්ද? අවසාන සාර්ථකත්වය කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයන් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ සියලු අත්දැකීම් ඒ මොහොතේ අපේ මනසේ ස්වභාවයට අනුව හටගෙන නිරුද්ධ වුණා කියන කාරණය තමන් දකින. දකින දකින මොකද වෙන්නේ? තමන් යම්යන්තරේම නිරෝධයටපත් වෙනවා. තමන් මෙතේ බාහිර දෙයක් මත යැපිලා හිටිය කෙනා බාහිර දෙයක් වෙනස් කළා තමන්ව දුකටපත් කරන්න බැරි වෙනවා. අද ඔබ බාහිර රූපයන් දකින කොට ඔබ ආකර්ෂණය කර ගන්න පුළුවන්. වාහනයක් දකිනකොට ඔබ වෙනස් කර ගන්න පුළුවන්. සම්බයක් වෙනස් කළා ඔබ දුකටපත් කරන්න පුළුවන්. රසයක් වෙනස් කළා, ගඳසුවඳක් වෙනස් කළා ඔබේ හිතේ ලස්සන වෙනස් කිරීම ඔබට පැහැර ගන්න පුළුවන්. ඇයි? ඒකට හේතුව තමයි මේ අවබෝධය නැතිකම. ඒකට හේතුව තමයි සතිපට්ඨානය තුළ සිහිය සහ නුවණ තුළ වාසය නොකිරීම. මාර්ගඵලලාභී උතුමන් කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ බාහිර කෙනෙකුට පාලනය කරන්න බැරි කෙනෙක්. බාහිර කෙනෙක් මත සැප දුක තීරණය නොකරන කෙනෙක් තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. අද අපිට මොකද වෙලා තියෙන්නේ? අද අපිට හොඳ වචනයක් කතා කරෝතින් අපි වා සතුට වෙනවා. බැරිනම් දුක් වෙනවා. ලක්ෂණ රූපයක් වෙනුනොත් සතුට වෙනවා. අවලක්ෂණ රූපයක් වෙනුනොත් දුක් වෙනවා. ලක්ෂණ වාහනයක් ලැබුණොත් වා සතුට වෙන ආඩම්බර වෙනවා. පරණ වාහනයක් දැක්කොතින් තමන්ට කලකිරීමක් ඇති වෙනවා. නමුත් වෙනදින මනසෙන් ඉහළ ධ්‍යාන යන ලක්ෂණය මොකද්ද? අරිය සත්‍යාන දස්සනං ඒතං මංගල මොක්කදාම. මෙන්න මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම දකින කෙනා තමයි දැකීම තමයි මංගල කාරණය කියලා කියන්නේ. ඒ නිසා දුක හටගන්නේ අවිද්‍යාව නිසා, අසීය නිසා, අයනසෝ මනසකාරය නිසා. මේ දුකේ හට ගැනීම දැක්වතින් නිරෝධ වීම දැක්වතින් අන්නේ දුකේ හට ගැනීම නිරෝධයේ නැකීම බුදුහාමුදුර දේශනා කරේ මංගල කාරණයක් කියලා. මෙන්න මේ මංගල කාරණයෙන් ශක්තිමත් කරගන්න කෙනා හිත ධම්මචර්යාච ඒතම් මංගල මුත්තමං කියපු විදියට හැකි තාක් දුරට ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානය තුළ වාසය කරනවා. සතර සතිපට්ඨාන තුළ වාසය කරන කෙනාට මොකද වෙන්නේ? ඒ තැනැත්තා පුට්ටස්ස ලෝක ධම්මේ යේ චිත්තං යස්සන කම්පතේ අසෝකං විරජං හේමං ඒතං මංගල මුත්තමං කියන මට්ටමටපත් වෙනවා. වෙනස්සන ලෝකේහි, පෙරණ ලෝකේහි අටලෝ දහම අභියස ලාබලාම යසයස ප්‍රසංසානින්දා සැප දුක් කියන මෙන්න මේ රියසක බඳු කරත්තරෝධයේ බඳු වෙනස්සන ලෝකයේ තුළ නොවෙනස්සන අකම්පිත මනසක් ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේකට මම ඊට අමතරව සරල උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ කාලයේ කොසල් රජතුමාගේ මාලිගාවේ එක්තරා කාන්තාවකට සේවිකාවකට දරුවෙක් ලැබුණා, පුතෙක් ලැබුණා. ඒ පුතා ලැබෙච්ච දවසේම රජතුමාගේ දේවියකට දරුවෙක් ලැබුණා. මේ දරුවා දෙන්නාම පුතාලා. ඒ පුතාලා දෙන්නම එක දවසෙම ලැබුණ නිසා රජතුමා තීරණය කළා මේ දරුවෝ දෙන්නම රජමාලිගාවේ හදන්න. මෙහෙම අවුරුදු ගීපයක් ගත වෙනකොට එකම කාමරයේ හිටියත් අර රජකුමාරයේ ඉන්න ලක්ෂණ සුවදායේ ආසනයක යහනක අර දුක්ඛන් දරුවෝ ඉන්නේ පදු පැදුරු කඩමාලක. වසර හතර පහක් යනකොට මේ දරුවන්ගේ ජාති ස්මරණඥානය පහළ වුණා. පෙර ආත්ම භාවය ගැන බලන්න පුළුවන් නෝනක් ලැබුණා. ලැබුණට පස්සේ මුලින්ම අර හොඳ යහනේ හිටිය දරුවාට පෙනුණා ඒ දරුවා ගියාත් භාවයේ පැවිදි වෙලා හිටිය කෙනෙක්. පැවිදි වෙලා ඉඳලා ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව දිනු කරගත්තා විතරක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේ පරිත්‍යාග සීලෙත් දිනු කළා, දන් දීම දිනු කළා. එයා දැනගත්තා මේ දන් දීමේ අනිසංස විදිහට තමයි මේ පහසුකම්කට ලැබුවේ කියලා. ඒක ලබනවත් එක්කම යවෝදේ ලබනවත් එක්කම මේ දරුවාට තේරුම් ගියා ඒ කලින් ආත්මභාවයේ Taman එක එකදම තවත් යහළු හාමුදුරු කෙනෙක් හිටියා. එයා බැලුවා දැන් ඒ හාමුදුරු කොහෙද ඉන්නේ කියලා. බලනකොට මොකක්ද දැක්කේ? අර පැදුරේනේ අනිත් යාළුවා. ගිය ආත්මභාවයේ මහානලීට අනිත් යාළුවා. නමුත් මේ මොකද වෙලා තියෙන්නේ? අර රජ කුමාරයේ වශයෙන් ඉපදෙච්ච අර කලින් හාමුදුරුව සිල්වත් වුණා වගේම ප්‍රඥාව දිනු කරා වගේම ශ්‍රද්ධාව දිනු කරා වගේම දානයක් පුරුදු කළා. නමුත් මේ අනිත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව දිනු කරාට එච්චර දානමය පින්කම් ගැන පරිත්‍යාග සීලීත්වය ගැන අවධානය යොමු කළේ නැහැ. අර අනිත් හාමුදුරුව පින්න පාදේ කලින්ට දන් දුන්නා. නමුත් මේ හාමුදුරුවේ ගැන එච්චර විශ්වාසයක් තිබුණේ නැහැ. එතකොට මේ අර සුවදායි ආසනයේ හිටිය මේ කුමාරයා අර පැදුරු කඩමාලේ හිටිය ළමයට කියනවා, යහළුව මං ඉස්සරහට කිව්වනේ සිල්වත් වුණාට විතරක් බෑ දානයක් පුරුදු කරන්න කියලා. ඒ දානය පුරුදු නොකරපු නිසා තමයි ඔබට අද මේ පැදුරු කඩමාලේ හිමි වෙලා තියෙන්නේ. එහෙම කිව්වම අර පැදුරු කඩමාලේ හිටිය දරුවෝ මොකද කිව්වේ? එයාටත් අර වගේම ජාති ස්මරණඥානය පහළ වුණා. පහළ වෙලා ඒ දරුවා මොකද කියන්නේ? ඒ දරුවා කියනවා, යහළුව ආඩම්බර වෙන්න එපා. ඔයි ඇඳේ තියෙන සතර මහා භූත රූප මේ පැදුරු කඩමල්ල තියෙන සතර මහා භූත රූප කියලා. ඇඳේ දේවල සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්, පැදුරු සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කියලා. දැන් මේ මොකද සත්‍යයේ පෙනුනේ? ඒ තැනැත්තා ප්‍රඥාව දිනු කරෝතින් අර අටලෝ දහම අභියස අකම්පිත මනසක් ඇති කර ගන්නවා. එයාට සුවදායි යහනත් පැදුරු කඩමාල්ලත් ඔහුට ගලත් මලත් දෙකම එකයි. අයියෝ දෙකම විදර්ශනාවෙන් මෙනෙහි කරනවා, නුවණින් මෙනෙහි කරනවා. හැබැයි එකෙන් කියන්නේ දන් දෙන්න එපා, ඒක අනිසංස නෑ කියලා විතරක් නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. පුලුවන් තරම් දානය සසරදි පුරුදු කරන්න. දානය පුරුදු කරන නිසා තමයි ඔබට මේ වගේ පහසුකම්ක ලැබලා තියෙන්නේ. වෙනත් රටක කෙනෙක් සැතපුන් ගානක් වතුර හොයාගෙන යද්දී ඔබට ඔබේ කාමරේ කරාමයක් හරි වතුර ටික ලැබෙන්නේ හිතන්නේ ඔබට සල්ලි තියෙන නිසා විතරක් කියලා. ඔබ සසරදි පින් කළා කියලා. ඒ නිසා තමයි ඔබට ඔබේ ගෙදර ඉඳගෙනම ඔබට වතුර ටික ලැබෙන්නේ. ඔබ දැකලාදී සමහර රටවල, අප්‍රිකානු රටවල, ඉන්දියාවේ සමහර ප්‍රදේශවල සැතපුම් ගණනක් යනවා බොන්න වතුර ටිකක් හොයාගෙන. එහෙම යන ලෝකෙක ඔබගේ නිවසේ සීනකඩ ගිහිල්ලා ටැප් එක අරිනකොටම ඔබට වතුර ලැබෙනවා. මේ සතර පින්කම ආනිසංස. හැබැයි ඒ දේ කරන ගමන්ම ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයකින් ලැබෙන මේ සුවිශේෂී වරප්‍රසාදය ලබන්න මේ අනිත්‍යතාවයේ තේරුම අරගෙන මේ හේතුඵල ධර්ම තේරුම අරගෙන පරිසම්පාදයේ තේරුම අරගෙන හැකිතාක් දුරට සිත කය ගැන අවධානය සිහිය පිටවාගෙන සතර සතිපට්ඨානය තුලින්ගෙන මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය ආයතන ආදීෙහි හට ගැනීම නිරුද්ධ වීම දකින්නට ඔබ දක්ෂ වෙනට ඕන. එහෙම වුණොත් තමයි ඔබ මේ ලෝක දෙකම ජයග්‍රහණය කළා වෙන්නේ. එහෙම වුණොත් තමයි ඔබ මේ ඊටාම දුර්ලභව ලබා ගත්තා වූ උතුම් සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබාගත් කෙනෙක් වන්නේ. අන්නේ තුලින් තමයි සචිත්ත පරියෝධපන කියපු විදිහට ඔබ සම්පූර්ණයෙන්ම රාග, ද්වේෂ, මෝහ වලින් හිත පිරිසුදු කරගත් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි ඒතං බුද්ධාන ශාසනං කියලා කියන්නේ. ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ශාසන වලින් ඔබට ලැබෙන සුවිශේෂී අනුශාසනාව මෙයයි. මෙන්න මේ අනුශාසනාව අප්‍රමාදී වහලා අප්‍රමාදීව ජීවිතයට මේ ධර්ම එකතු කරගෙන මේ ජීවිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ ගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම තුලින් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන ගමන් විශේෂයෙන්ම මේ වසර 3කට කලින් මියගිය මියගිය හස්ථානයේ වැඩ සිටි ලොකු හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකත් මේ පින්කමේ විශේෂ අරමුණක්. ඉතින් ඒ අපවත්ී වදාළ ගෞරවනීය කිරින්දේ චන්ද්‍රසිරි ලොකු හාමුදුරන් වහන්සේ මේ බොහෝ දෙනෙකුට පිළිහිට වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනේ. ඔබ බොහෝ දෙනාගේ දානේ වන්දලා ඔබට ආශිර්වාද කරලා මේ විහාරස්ථානේ මම හිතන්නේ වසර 50කට අධික කාලයක් සිටිය ස්වාමීන් වහන්සේ කෙනේ. ඒ විතරක් නෙවෙයි අපි හාමුදුරු කෙනෙක් කියලා මුලින්ම දැක්කේ උන්වහන්සේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගෙන් තමයි අපි ගාථාවක් මුලින්ම අහලා දැනගත්තේ. උන්වහන්සේ බුදුන් වඳිනකොට මේ බුදුමැදිරිලි තමයි අපි පළවෙනි ලොකුවට පන්සලක තියෙන බුදුහාමුදුරු කෙනෙක්ගේ පිළිරුවක් අපි දැක්කේ. ඉතින් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම අපේ යුතුකමයි. ඒ නිසා මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ඒ අපවත්ීව දාන ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ කටයුතු කරලා අපවත්ීව දාන සියලුම ස්වාමීන් වහන්සේලා ඔබ නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාතියෝ සසරගත ජීවිතයේදී අපට අම්මල තාත්තල වෙලා අපට උදව් කරලා මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාමත් පින් බලාපොරොත්තුගෙන් සිටින එහෙත් පින් අනුමෝදන් කරන්න කෙනෙක් නැතුව ඉන්න හැම දෙනාමත් මේ පින තමන් විසින් සිදු කරන ලද පින් කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතින පුණ්‍යානුමෝදනාම කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් සියලු කුණ ධර්මයන් සම්මන් දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් ලොවැකි හැම දෙනාමත් බොහෝ කලක් මදින් රැකදෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු ගුණ ධර්මයන් ආනිසංසයෙන් පින්තුන්ට මෙවැනි පින්කම් කරන්නට ආවාද අනුශාසනා කරන ගෞරවනීය අරියසිරි ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මේ සිරි රත්න පොඩි හාමුදුරන් ඇතුළු ඒ විහාරස්ථානයේ දායක සභාවේ හැම දෙනාටම මේ පින එයත්න නිරෝගී භාවයේ දිගාන්තරි සම්පත් පින හේතු වේවා. ඔබ හැම දෙනාටම මේ පින මෙලොව චිර ජීවනයේ සුගතිය සඳහා ඒ වගේම සසර ජීවිතයේ සුවපත් භාවයේ සඳහා සසරින් නිතර ලබන උතුම නිර්වාණ උපදේ සඳහා මේ පින අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුම්භං භයං පන්තාච නින්භයං සෝකං පන්තාච නින්සෝකං හොන්තු සබ්බේ පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොලින් තෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය දකට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය හැම දෙනාටම තෙරුවන් සරණයි.